नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सद्धं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु साधु। පින්වත්නි, මේ හවස් වරුවේ අපි ඉගෙන ගන්නේ ටිකක් ගැඹුරු දේශනාවක්. මේ දේශනාව තුල ඇතුළත් වෙලා තිබෙන්නේ අපේ මේ ඇසකන ආදී ඉන්ද්‍රියන් ගැන. සංගතනිකායේ සලායතන සංයුත්තේට අයිති මේ දේශනාව ဒုတိය ද්වය සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී වදාළේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට උවමනා වුණේ මොන විදිහේ කරුණු මනුෂ්‍යයන්ට කියන්නද? මේ සසරේ ඇති අනතුරු සහ මේකෙන් ඈතර වීමෙන් ලැබෙන යහපත. මේ සංසාරේට අපේ සියලු දෙනා බැඳිලා ඉන්නේ අවබෝධයකින් නොවේ, අනුවබෝධයකින්. අපි ඉපදීපදී මෙරි මෙරි යන්නේ අවබෝධයක් වෙලා නෙවේ. එතකොට අපිට මේ යන ගමනේදී අපිට එක එක ආත්මවල උපදින්න සිද්ධ වෙනවා. දැන් මේ ආත්මය අපි මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා වගේ කලිනුත් කෝච්චරවත් අපි මේවයි ඉපදිලා හිටියා. මට මතකයි ඒක දැනක බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මෙතෙක් සැරි සැරීමෙන් කළා තිබෙන්නේ මහා පොළොව කියන සොහොනට පස් දීපු එක කියලා. සොහොන වැඩපු එක කියලා. මහා පොළොව වඩපු එක කියලා මෙතෙක් කල් මේ සසරේ ගමන් කිරීමෙන් අපි කරගෙන තියෙන්නේ. කතාව හැබැයි බව පේනවා. එමකෝ අපි මෙතෙක් කල් කරගත්තු දෙයක් නැහැ. කෙලවරක් නැති සසර ගමනක් ගෙවාගෙන ඇවිල්ලා ඉන්නේ දැන්. කරගත්තු දෙයක් නැහැ. එතකොට අපිට මේ අවබෝධ කරගන්න බැරි වීම නිසා තමයි මේ ගමන මේ විදිහට යන්න සිද්ධ වුනේ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා මේ ජීවිතේ යන රටාව වෙනස් කරනවා. එක තැනක උන්වහන්සේ රාධ කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, රාධ මේ වැලි කෙළියට යන ළමයි, සෙල්ලම් බත්තු වෙන ළමයි, පුංචි කාලේ වැලි වලින් කෝම් පිට්ටු හදනවා, සෙල්ලම් කඩවල් දානවා, සාරියඳන් නෑදෑගම් යනවා. මේ ළමයිගේ මේ ඇල්ම බැල්ම තියෙන්නේ මේකේ ආසාව තියෙනකන් විතරයි. ඊට පස්සේ ළමයි හදපු කඩවල්ලේ ළමයිම කඩනවා. අර කෝම් පිට්ටු අතින් පයින් ගහලා විසිරවනවා. රාද ඔය විදිහට මේ පංචීපාදානස්කන්ධයේ සුණු විසුණු කරන්න කියනවා. බලන්න අපිට මේ ලස්සන දේවල්ලි වචනවල තියෙනවා උන්වහන්සේගේ හිතේ ඇතිවෙන හැඟීම. ඉතින් උන්වහන්සේ අවබෝධයකින්ම මේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය දන්නවා. උන්වහන්සේට මේ ဒုတိය ද්වය සූත්‍රයේදී ඕන වුණා ලස්සනට මේක විග්‍රහ කරලා දෙන්න. උන්වහන්සේ වදාලා, මහණෙනි විඥානේ හටගන්නේ කරුණු දෙකක් නිසා කියලා. විඥානේ හටගන්නේ කරුණු දෙකක් නිසා කිව්වා. ඉරසුන්හසේ අහන මහණෙනි මේ කවර කරුණු දෙකක් නිසාද විඥානේ හටගන්නේ? උන්වහන්සේම පිළිතුරු දෙනවා. මහණෙනි ඇසත් රූපත් නිසා විඥානේ හටගන්නවා. කනත් ශබ්දත් නිසා විඥානේ හටගන්නවා. නාසයත් ගඳ සුවඳත් නිසා විඥානේ හටගන්නවා. දිවත් රසයත් නිසා විඥානේ හටගන්නවා. කයත් පහසත් නිසා විඥානේ හටගන්නවා. මනසත් අරමුණුත් නිසා විඥානේ හටගන්නවා. ඔය විදිහට තමයි විඥානේ හටගන්න තිබෙන්නේ, වෙන කරුණක් නැහැ. එතකොට මේ හටගන්න විඥාණයට උන්වහන්සේ හටගන්න කාරණේ නම දානවා නේ. ඇසත් රූපත් නිසා හටගන්න විඥාණයට මොකද්ද වදාලේ? ඔව්, චක්කු විඥාණය, ඇසේ විඥාණය. කන ශබ්දයත් නිසා හටගන්න විඥාණයට උන්වහන්සේ වදාලේ සෝත විඥාණය. එහෙම නැත්නම් කනේ විඥාණය. නාසයත් ගඳ සුවඳත් නිසා හටගන්න විඥාණයට උන්වහන්සේ කොමක්ද වදාලේ? ගාන විඥානය. දිවත් රසයක් නිසා හටගන්න විඥානය ජීවහා විඥානය. ඒ කියන්නේ දිවේ විඥානය. කයත් පහසත් නිසා හටගන්න විඥානයට උන්වහන්සේ මොකද්ද වදාළේ? කාය විඥානය. මනසත් තරමුණුත් නිසා හටගන්න විඥානයට උන්වහන්සේ මොකද්ද වදාළේ? මනෝ විඥානය. මොකද්ද මේ විඥානය කියන්නේ? විශේෂයෙන් දැන ගැනීම. ඇහැට රූපය වැටෙනකොට ඒ රූපය පිළිබඳ දැන ගැනීම ඇහැ තුලින් ඇති වෙන්නේ. එතකොට විඥානේ පහළ වෙන්නේ කොහේද එහෙමනම්? ඇසේ පහළ වෙන්නේ. දැන් ශබ්දේ කනට වදිනවා. දැන් කන් දෙක අපි තද කරලා ඇඟිල්ලෙන් වහගත්තොත් ඇහෙන්න. එහෙනම් කනේ තමයි ශබ්දේ වදින්නේ. එහෙනම් කනේ තමයි විඥානේ හටගන්නේ. එතකොට දිවට රස දැනෙනවා. ද රස දැනෙන්නේ කොහෙටද? දිවට. එහෙනම් විඥානේ හටගන්නේ කොහේද? දිවේ. දිවේ විඥානේ හටගන්නේ. එතකොට ශරීරයේ පහස දැනෙනවා. පහස දැනෙන්නේ කොහෙටද? ශරීරයට. එහෙමනම් ශරීරයේ තමයි විඥානේ හටගන්නේ. මනසට සිතවිලි හිතෙනවා. එතකොට කොහෙටද සිතවිලි සිතෙන්නේ? මනසට හිතෙන සිතවිලි දැනීම හටගත්තේ නැත්නම් මනසට සිතුවිලි ඇති වුණ බව දන්නේ නැහැ. එහෙනම් මනසට සිතුවිලි ඇතිවීම මනෝ විඥාණයෙන් තමයි දැනගන්නේ. එහෙනම් ඒක මනසේ ඇතිවේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණෝස්සේ අපිට පේනවා මේ විඥාණය කියන එක මේ හුදෙකලාව නැත්නම් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය රහිතව හටගන්න එකක් නෙවෙයි. ඉතින් උන්වහන්සේ වදාළ මේකේ උන්වහන්සේ එකක් ගානේ ආයතන ගැන ලස්සන්ට මේකේ තෝරලා දෙනවා. මහණෙනි ඇසත් රූපයක් නිසා ඇසී විඥානේ හටගනවා. ඊට පස්සේ උන්වහන්සේ ඇස තෝරනවා. චක්කුං අනිච්චං. ඇස අනිත්‍යයි. දැන් උන්වහන්සේ පෙන්වුවා ඔන්න ඇසත් රූපත් නිසා විඥානේ හටගනවා. දැන් උන්වහන්සේ විඥානේ ගැන මේ විස්තර කරන්නේ. මොකක් ගැනද? විඥානේ හටගන්නේ හේතු වෙච්ච දේ ගැන. ඔව්, ඇස ගැන මහා කියනවා චක්කුන් අනිච්චං. ඒ කියන්නේ ඇස අනිත්‍යයි. අනිත්‍ය කිව්වේ වෙනස් වෙලා යනවා. විපරිණාමී. එක විදියට තියෙන්නේ ඒක. ඒක දැන් බලන්න අපිට පොඩි කාලේ තිබිච්ච ඇහැ නෙමෙයි දැන් තියෙන්නේ. විපරිණාමයටපත් වෙලා නේ. තරුණ කාලේ ඇහැ නෙමෙයි වයසට යනකට තියෙන්නේ. එතකොට ඇහැ විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙන්නේ ඇයි? අනිත්‍ය නිසා. එතකොට ඇහැ විපරිණාමයටපත් වෙනවා අනිත්‍ය නිසා. අඤ්ඤතා භාවි. තියෙන ස්වභාවය වෙනස් වෙලා යනවා. දැන් මේ හොඳට තියෙන ඇස් අනිත්‍ය වෙලා යනවා නේ, වෙනස් වෙලා යනවා. ඇස් පේන් නැති යනවා. දැන් ඇස් වලට හැදෙනුනේ නොයෙක් රෝග නේ. ඇස් වලට ප්‍රෙෂර් හැදෙනවා. ඊළඟට ඇස් වල නහරවල මෙරිලා යනවා. සමහර ඇහැ ඇතුළෙම කුණු වෙනවා. සමහර විට අපි දන්නේ නැහැ සමහර විට මේ විස බීජ යනවා. එතකොට විස බීජ ගියාම මේ හිතා ගන්න බෑ මේ ශරීරයේ විස බීජ යන සිදුරු තියෙන තැන. ඉතින් මේ ඇහත් විස බීජ යන සිදුර. ඇහත් විස බීජ යනවා. ගියාම නරක් වෙනවා. එහෙමනම් මේ විඥානේ හටගන්න හේතු වෙන මේ ඇහැ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි, අනිත්‍ය වූ එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා රූපා අනිච්ච. ඇහැ විතරක් නෙවෙයි, ඇහැට යමක් පේනවද ඒ පේන දේවල් රූප. මේ රූප කියලා කිව්වේ පින්තූර කියන අර්ථයෙන් නෙවෙයි. දැන් අපි සාමාන්‍ය රූප කියලා කියන්නේ දැක්කද රූපේ කියලා. අපි සාමාන්‍ය රූපේ කියලා කියන්නේ පින්තූර කියන අර්ථයට නේ. මෙතන රූප කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. ඇහැට පේන කොටසට අපි ඒකට කියනවා රූපේ කියලා. එතකොට ඇහැට පේන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලට අපි කියනවා රූප. එතකොට මේ රූප අනිත්‍ය වෙලා යනවා නේ, වෙනස් වෙලා යනවා. කොයි ක්‍රමයකට අපි මේ රූපයක් ගොඩනගන්න හැදුවත් ඒක වෙනස් වෙලා යනවා, අනිත් වෙලා. රූපං අනිච්චං විපරිණාමිනෝ, වෙනස් වෙලා යනවා, විපරිණාමයට පත් වෙලා යනවා. අඤ්ඤතා භාවිනෝ, අන්‍නි ස්වභාවයට පත් වෙලා යනවා. එතකොට බලන්න විඥාණය හටගන්න උපකාරී වෙන ප්‍රධාන කාරණා දෙකම අනිත්‍ය වෙලා යන දෙකක්, වෙනස් ස්වභාවයට පත් වෙලා යන දෙකක්, විපරිණාමයට පත් වෙලා යන දෙකක්. ඉච්ඡේතං දොයං චලංචේව වයංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවි. මේ දෙකම සැලෙන්නේද වේ, වෙනසෙන්නේද වේ, ඒවා අපිට ස්ථිරව තියාගන්න පුළුවන් ඒව නෙවෙයි. ඒ කියන්නේ ඇහත් සැලෙන්නේද වේ, වෙනසෙන්නේද වේ, රූපත් සැලෙන්නේද වේ, වෙනසෙන්නේද වේ. අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවි. අනිත්‍යයි, විපරිණාමයට පත් වෙයි, අන්‍ය ස්වභාවයට පත් වෙයි. මේක තමයි ලෝකේ තියෙන ඕනෙම ඇසකට ඇති පොදු ස්වභාවය, ඕනෙම රූපයකට අයත් පොදු ස්වභාවය. මේක වැහිලා තියෙන්නේ අපේ සාමාන්‍ය දැක්මට, වැහිලා තියෙන්නේ. වැහුනේ මොකෙන්ද? අවබෝධි නැති කමෙන් වැහිලා තියෙන්නේ. එතකොට වැහිලා තියෙන එකට අපිට පේන්නේ වෙනින් එකක්. පේන්නේ මොකද්ද? අනිච්චේ නිච්ච සංඤී, අනිත්‍ය දේ ස්වභාවය අපි හඳුනගන්නේ විනාශ වෙන්නේ නැහැ කියලා. විනාශ වෙන දේ අපි හඳුනගන්නේ විනාශ වෙන්නේ නැහැ කියලා. දුක්ඛේ සුඛ සංඤී, දුකයි දේ අපි හඳුනගන්නේ සැපයි කියලා. අසුභේ සුභ සංඤී, අසුභ දේ අපිට පේන්නේ සුභයි කියලා. අනත්තේ ආත්ත සංඤී, ආත්මයකින් තොර වූ අනාත්ම උදය අපිට පේන්නේ ආත්මය කියලා. ඔන්න අවිද්‍යාව නිසා ඇතිවෙච්ච පටලවිල්ල. දැන් මේ පටලවිල්ලෙන් ගැලවෙන්න බැරි කම නිසා අපි මේ සංසාරේ මේ ඉරණමකට ගොදුරු වෙලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇහි විඥානය හටගන්න උපකාරී වෙන මූලික කරුණු දෙක මොනවද? ඇසත් රූපත් විනාශ වෙලා යනවා. ඊළඟට දේශනා කරනවා හරි ලස්සනයි. ඊළඟට කියනවා මේ දෙකම, ඒ කියන්නේ ඇහත් රූපය දෙකම අනිත්‍යයි, විනාශ වෙලා යනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා මේ දෙක නිසා හටගන්න විඥානය, අනිත්‍ය වූ දෙයක් අරමුණු කරගෙන නම් විඥානය හටගන්නේ. අපි කියන්නේ ඇසේ විඥානය හටගනවා කියලා. එතකොට ඇස කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි. අනිත්‍ය වූ ඇසක නම් විඥානය හටගන්නේ. එහෙමනම් අනිවාර්යෙන්ම ඒ විඥානේ වෙනස් වීමට ගොදුරු වෙනවා, අනිත්‍යභාවයට පත් වෙනවා. චක්කු විඥානං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතාභාවය. ඇසේ විඥානයත් අනිත්‍යයි, වෙනස් වෙලා යනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස්ස උප්පාදාය. මේ යම් හේතුවක් යම් ප්‍රත්‍ය උපකාරක ධර්මයක් ඇද්ද ඇහි විඥානේ හටගන්න, සෝපි හේතු සෝපි පත්‍යව, ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් ඒ උපකාරක දෙයත් අනිත්‍ය, වෙනස් වීමට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි, මේ අනිත්‍ය වූ දෙයින් හටගන්නා වූ විඥානේ අනිච්ඡං කෝපන භික්ඛවි පච්චයන් පටිච්ච විඥානං. අනිත්‍ය වූ දේවල් වලින් හටගන්න විඥානේ චක්කු විඥාන, ඇසේ විඥානේ කුතෝ නිච්ඡං භවිස්සති, කොහොමද නිට්ටි වෙන්නේ? අනිත්‍ය දේවල් තුල හටගන්න දෙයක් නිට්ටි වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඇහි විඥානේ අනිත්‍ය වෙන්නේ ඇයි? අනිත්‍ය දේවල් තුල හටගන්න නිසා. අනිත්‍ය දේවල් හේතුවෙන් හටගන්න නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි මේ අනිත්‍ය දේවල් තුනේ යම් එකතු වීමක් ඇද්ද? සංගති. සංගති කිව්වේ එකට එකතු වීමක් ඇද්ද? සන්නිපාතෝ. එකට රැස්වීමක් ඇද්ද? සමවායෝ. එක්වීමක් ඇද්ද? අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝ. මහණෙනි මේකටයි කියන්නේ ඇසේ ස්පර්ශය කියලා. දැන් ඉස්සර අපි මේකට අපි ඉගෙන ගත්තේ ගැටීම කියලා. සමහර කෙනෙක් ඇසට රූපේ ගැටෙනවා. ඒතර ස්පර්ශය කියන්නේ ගැටීම නෙමෙයි. ස්පර්ශ කියන්නේ මොකද්ද? එකතු වීම. තින්නම් සංගති. මේ කරුණු තුනේ එකතු වීම. එතකොට දැන් ඇහෙන් රූපයක් අපිට පේනකොට අනිත්‍ය වූ ප්‍රධාන කරුණු තුනක් එකතු වෙලා. මොනවද? අනිත්‍ය වූ ඇස, අනිත්‍ය වූ රූපය, අනිත්‍ය වූ විඥානය. අනිත්‍ය වූ ඇස, අනිත්‍ය වූ රූපය, අනිත්‍ය වූ විඥානය කියන තුන එකතු වුණාද ස්පර්ශයක් ඇති වෙන්නේ. අනිත්‍ය වූ ඇස, අනිත්‍ය වූ රූපය, අනිත්‍ය වූ විඥානය මේ තුන එකතු වුණාම එකට මොකද කියන්නේ? ඇසේ ස්පර්ශි. බුදුරජාණන් වහන්සේ වදාළා ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. විපරිණාමයට පත් වෙනවා. අන්‍නි ස්වභාවයට පත් වෙන. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා මහණෙනි ඇසේ ස්පර්ශයට හේතු භූත වන යමක් ඇද්ද? ඒකත් අනිත්‍ය වෙනවා නම් විපරිණාමයට පත් වෙනවා නම් අන්‍ය ස්වභාවයට පත් වෙනවා නම් ඒ ඇසේ ස්පර්ශය නිට්ඨ වෙන්නේ කොහොමද කියලා අහනවා. කුතෝ නිච්ඡම් භවිස්ති. නිට්ඨ වෙන්නේ කොහොමද? ඇසේ ස්පර්ශය අනිත්‍යමයි. බුදුරජාණන් වහන්සේ වදාළ චක්කු සම්පස්සෝ කුතෝ නිච්ඡෝ භවිස්ති. ඇසේ ස්පර්ශය කොහොමද නිට්ඨ වෙන්නේ? ඇයි? දැන් ඉස්සෙල්ලා උන්වහන්සේ වෝ ඇසේ විඥානය කොහොමද නිට්ඨ වෙන්නේ? ඇයි? හේතුව ඒ විඥානය හටගන්න හේතු වෙච්ච ඇහත් රූපත් අනිත්‍යයි. ඊළඟට උන්වහන්සේ වදාළ ඇහත් රූපත් අනිත්‍ය නිසා ඒ විඥානය කොහොමද නිට්ඨ වෙන්නේ? ඊට පස්සේ උන්වහන්සේ වදාළ ওই තුන මොනවද? ඇසත් රූපයත් විඥානයත් මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. ඉතින් උන්වහන්සේ වදාළ මේ ස්පර්ශයට හේතු වෙච්ච කරුණු අනිත්‍ය නම් කොහොමද ස්පර්ශය නිට්ඨ වෙන්නේ? ඇසේ ස්පර්ශත් අනිත්‍යයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පුට්ඨෝ භික්ඛවේ වේදේති. මේක හොඳට ඉවසීමෙන් අහගන්න, ඉවසීමෙන් තේරුම් ගන්න. කලබලයට තේරුම් ගන්න බෑ මේක. ඇස ගැන කරපු දැන් මේ විස්තරය. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ ඉස්සලම වදාළ මහණෙනි විඥානි හටගන්නේ කොහොමද? විඥානි හටගන්නේ කරුණු දෙකකින්. ඊර්වස උන්වහන්සේ ඒ කරුණු විස්තර කළා. කොහොමද? ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, වෙනස් වෙනවා. ඊළඟට උන්වහන්සේ වදාළ මේ අනිත්‍ය වූ මේ දෙක සැලෙනවා, වෙනසෙනවා, විපරිණාමයටපත් වෙනවා. මේ සැලෙන වෙනසෙන දෙකක් උපකාරයෙන් තමයි ඇස තුළ විඥානය හටගන්නේ. එතකොට මේ විඥානය නිට්ඨ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ කිව්වා මේ ඇහැ රූපය විඥානයයි මේ තුන එකතු වෙනවා. ඒකට එකතු වෙනවා, ඒකට රැස් වෙනවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? ඇසේ ස්පර්ශය. ඉතින් උන්වහන්සේ වදාළා ඇහි ස්පර්ශය හටගන්න උපකාරී වෙච්ච යමක් ඇද්ද? ඒ ඔක්කොම අනිත්‍ය වෙන දේවල් නම් ඇසේ ස්පර්ශය ඔව් නිට්ඨ වෙන්නේ කොහොමද? ඒක ස්ථිර වශයෙන්ම වෙනස් වෙලා යනවා, අනිත්‍යමයි. ඊළඟට උන්වහන්සේ මෙතන හරි වැදගත් කරුණක් වදාළා. පුට්ඨෝ භික්ඛවේ වේදේති. මහණෙනි ස්පර්ශය ලැබූ දේ තමයි විඳින්නේ. පහස ලැබූ දේ විඳි. දැන් පහස කියලා මෙතන කිව්වේ ස්පර්ශ මං. ඔව්. ස්පර්ශයේ ලැබූ දේ විඳි. ස්පර්ශයේ ලැබූ දේ විඳි. පුට්ඨෝ වේදේති. පුට්ඨෝ සංජානාති. ස්පර්ශයේ ලැබූ දේ හඳුනයි. ස්පර්ශයේ ලැබූ දේ තමයි විඳින්නේ. ස්පර්ශය ලැබූ දේ තමයි හඳුනගන්නේ. පුට්ටු චේතේති. ස්පර්ශය ලැබූ දේ ගැන හිතන්නේ. චේතනා පාල කරන්නේ. දැන් බලන්න හරි වැදගත් විදියට මේ වචනේ පාවිච්චි කරලා තියෙනවානේ. අපිට පැහැදිලි වෙන විදියට. ස්පර්ශය ලැබූ දේ විඳි. ස්පර්ශය ලැබූ දේ හඳුනයි. ස්පර්ශය ලැබූ දේ චේතනා පහල කරයි. ඉච්ඡේතේපි ධම්මා මහණෙනි මේ දේවලුත් චලාචීව වයාච නැසී යති වෙනසී යති. අනිත්‍යයි විනාස වෙනවා විපරිණාමයටපත් වෙනවා. දැන් බලන්න දැන් අපි දැන් ගමු ඕක නැවත. මේ එකක් හරියට පැහැදිලි කරගත්තොත් ඊට පස්සේ අපිට ඉතුරු හයම පැහැදිලි කරගන්න තියෙන්නේ මේ රටාවට තමයි. එතකොට දැන් ඔන්න ආයමත් කල්පනා කර ඔන්නේ විඥාන ගැන බුදුරජාන් වහන්සේ වදාලා. මොකද්ද වදාලේ? ඔව් මහණෙනි විඥානේ හටගන්නේ කරුණු දෙකක් නිසා. මොනවද ඒ කරුණු? උන්වහන්සේ වදාලා ඊට පස්සේ මහණෙනි ඇස ඇසත් නිසා රූපයත් නිසා විඥානේ හටගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කළා. කොහොමද? මහණෙනි ඇස අනිත්‍යයි. විපරිණාමයට පත් වෙනවා. අනි ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ මොකද්ද වදාලේ? රූප අනිත්‍යයි. ඔව් විපරිණාමයට පත් වෙනවා. අනි ස්වභාවයට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේ වදාළේ මොකද්ද? මහණනි මේ දෙකම සැලෙන්නේද වේ? වෙනසෙන්නේද වේ? අනිත්‍යයි විපරිණාමයි අනි ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වදාළා මහණෙනි මේ විඥානේ හටගන්න හේතු භූත වූ යමක් ඇද්ද? ඒ සියල්ලමත් අනිත්‍යයි. අනිත්‍ය දේවල් වලින් හටගන්න විඥානේ නිට වෙන්නේ කොහොමද? ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද වදාළේ? ඔව් දැන් ඒ ටික ඔබට තේරුණානේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා මේ තුන මොනවද? ඇසයි රූපයයි විඥානයයි මේ තුන එකට එකතු වීම. ඔව් ඒකට කියන්නේ මොකද්ද? ඇසේ ස්පර්ශය. එතකොට ඇසේ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ වදාළේ මේකත් අනිත්‍යයි කිව්වා. මොකද හේතුව? යම් හේතුවක් යම් උපකාරක දෙයක් ඇද්ද ඇහි ස්පර්ශයේ පිණිස ඒ සියල්ලම අනිත්‍ය වෙලා යනවා. ඊට පස්සේ උන්වහන්සේ වදාළේ මේ වෙනස් වෙන දේවල් වලින් හටගන්න ඇහි ස්පර්ශය නිත්‍ය වෙන්නේ කොහොමද? දැන් ඔබ ඔන්න ඔය ටික ඉස්සෙල්ලා මතක තියාගන්න. මොකද්ද දැන් ඇසේ ස්පර්ශ වෙනකන් අපි ඉගෙන ගත්තනේ. එතකොට උන්වහන්සේ අහනවා චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භාවිස්සති. ඇහි ස්පර්ශය කොහොමද නිත්‍ය වෙන්නේ? එතකොට ඇහි ස්පර්ශය අනිත්‍යයි. විපරිණාමයට පත් වෙනවා. අනි ස්වභාවයට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේ කරුණු තුනක් වදාලා. මොනවද? පහස ලැබූ දේ විඳි. දැන් එතකොට බලමු පහස ලැබූ දේ. දැන් අපි ගමු ඔන්න ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කා කියනකොට කරුණු කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? අනිත්‍ය වූ ඇහක් තියෙනවා, අනිත්‍ය රූපයක් තියෙනවා, අනිත්‍ය විඥානයක් තියෙනවා. ඒතර දැක්කා කියන්නේ ස්පර්ශය තුනක්. ඇහි රූපයයි විඥානයයි එකතු වුණා. ඒ ස්පර්ශය නිසා ඇසේ ස්පර්ශයේ ලැබූ දේ ඔන්න විඳිනවා. එතකොට අනිත්‍ය වූ දෙයක්ද නැද්ද විඳීම? ඔව් අනිත්‍ය වූ ස්පර්ශයක් ලැබුව විට විඳින්නේ. එහෙනම් විඳීම කියන්නේ ස්පර්ශයට ආйти එකක්. එතකොට ස්පර්ශයේ අනිත්‍ය නම් අනිවාර්යයෙන්ම විඳීම අනිත්‍ය වූ දෙයක්. ඊළඟට උන්වහන්සේ වදාලා පුට්ටු සංජානාති. පහස ලද දෙය හඳුනායි. අදට පහස ලද දේ තමයි විඳින්නේ අපි. පහස ලද දේ තමයි හඳුනා ගන්න. එතකොට හඳුනා ගැනීම කියන එක තියෙන්නේ අර අනිත්‍ය වූ කරුණු තුනත් එක්කයි. අනිත්‍ය වූ සැලිසැලි වෙනසී යන කරුණු තුනත් එක්කයි හඳුනා ගන්න අපි. ඊළඟට චේතනා පාල කිරීම. පුට්ටෝ චේතේති. ඔව් අර අනිත්‍ය වූ කරුණු තුන සැලිසැලි තියෙන කරුණු තුන මත තමයි චේතනා පාල කරන්නේ. එහෙමනම් විඳීමත් අනිත්‍යයි. හඳුනා ගැනීමත් අනිත්‍යයි. චේතනාවත් අනිත්‍යයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ද්වය සූත්‍රයේදී උන්වහන්සේ එක එක ආයතනෙට ඔය වගේ විස්තරේ කියා දෙනවා. එතකොට මේ කොටස අපිට හරියට අහුනොත්, ඒ කියන්නේ මේ වගේ ස්වභාවයක් තමයි මේ ඇහෙන් රූපයක් දකිද්දි සිද්ධ වෙන්නේ. යමක් ඇහෙන් බලලා විඳිද්දි මේ වගේ ස්වභාවයක් සිද්ධ වෙන්නේ. අපි හඳුනාගනිද්දි මේ වගේ ස්වභාවයකින් මේක වෙන්නේ. චේතනා පහළ කරද්දි මේ වගේ ස්වභාවයකින් වෙන්නේ කියන මේ ඇත්ත සිද්ධිය අපි දැක්කොත් අන්න එදාට අපේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇයි ආපු රටාව තුළ අපි ඇත්ත ස්වභාවය නොදකනේ ආවේ? ඇත්ත ස්වභාවය හඳුනා නොගෙන නොදක අපි ආවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා, මහණෙනි දැන් බලන්න කියනවා කන ගැන. කන ගැන බලන්න කියනවා. කණේ විඥානි. මොකද්ද කන ගැන බලනකට? කණේ විඥානය හටගන්නේ මොකෙන්ද? කනත් ශබ්දත් නිසා. එතකොට කන අනිත්‍යයි. ඔව්. විපරිණාමයට පත් වෙනවා. අනී ස්වභාවයට පත් වෙනවා. ඔව්. දැන් සමහර අවස්ථාවල තියෙනවා මේ හයියෙන් ශබ්ද යන ළඟ හිටපුවාගේ කන් අඩි පුපුරනවා. එතකොට ආයේ කණේ ඇහිල්ල නැතු වෙනවා. ඉවරයි. සමහරුන්ගේ කන් නිකම්ම ඇහෙන්නේ නැතුව කන් අඩි දිරලා යනවා. වාසිත වෙනකොට කන දිරනවා. එතකොට අර පරණ විදියට කන් ඇහෙන්නේ නැතුව යනවා. එතකොට කනට තියෙන මේ ශබ්දේ උරා ගන්න ගතිය ඒ ඔස්සේ තමයි විඥානේ ආට ගන්න. එතකොට කනත් අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. එතකොට අනිත්‍ය වූ කනත් අනිත්‍ය වූ ශබ්දත් නිසා කණේ විඥානේ හටගන්න. එතකොට විඥානේ හටගන්නේ කොහේද? කණේ. කණේ විඥානේ හටගන්නේ. දැන් ඒ කණේ විඥානේ හටගන්නකට කාරණු කීයක් එකතු වෙනවද? තුනයි. කණයි, ශබ්දයයි, විඥානයි. කණයි, ශබ්දයයි, විඥානයි එකතු වෙනවා. එතකොට අනිත්‍ය වූ ස්පර්ශක. ඒකට මොන ස්පර්ශයද කියන්නේ අපි? කණේ ස්පර්ශය. මේ කණේ ස්පර්ශය නිට්ටිද අනිත්‍යද? අනිත්‍ය කියන්නේ දැන් ඔන්න මම කතා කරනෝනේ දැන්. දැන් ඔබට කන තියෙනවා. දැන් ඔබට කනට ඇහෙනවා. දැන් ඔබට පාවචින කන අනිත්‍ය වූ වෙනස් වෙවි යන විපරිණාමයට පත් වෙන කන. දැන් ඔබට ශබ්දයක් ඇහෙනවා. මේ ශබ්දය අනිත්‍ය වූ විපරිණාමයට පත් වෙන වෙනස් වෙවි යන දෙයක්. එතකොට මේ ශබ්දේ කනට වදිද්දී ඔබ දැනගන්නවා. ඒ දැනීම තමයි විඥානය. එතකොට දැනීම හටගන්නේ කනේ. එතකොට ඒක වෙනස් වෙවි යනවා. එතකොට බලන්න දැන් කනයි රූපයයි විඥානය එකතු වුණා. ඔව් ස්පර්ශය ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ස්පර්ශය අනිත්‍ය වූ ස්පර්ශයක්. මේක නිත්‍ය වෙන්නේ කොහොමද කියලා අහනවා. ඊරෝස් උන්වහන්සේ වදාළා පුට්ටු වේදේති. පහස ලබන්නේ පහස ලද්දුවේ විදි. ඔන්න කනට ශබ්දය ඇහෙනවා. එතකොට විඳිනවා. ඒක විඳීමක් තියෙනවා. යම් තැනක ස්පර්ශයක් ඇද්ද එතන විඳීමක් තියෙනවා. එතකොට පහස ලැබුවේ විඳින. පහස ලැබුව විට හඳුනන. ඒක පහස ළමකට හඳුනා ගන්නවා. දැන් ඔබට මතකද අපි උදේ වරුවේ කතාවකදී අපි කිව්වා මෙහෙම මාළුවා මැරිලා පා වෙලා ආවා. දැන් මාළුවා පෙවුනේ නැද්ද? පෙවුනා. කෙකිනි වේගෙන් ගිහිල්ලා තුඩෙන් අල්ලගත්තා. පෙවුනේ නැද්ද? පෙවුණා. මාළුව වලිගේ හෙල්ලුවා. පෙවුනේ නැද්ද? ඒ මොකද්ද ඒක? හඳුනා ගැනීම. එතකොට අපිට මේ S2කට නෙමෙයි ඒක හඳුනාගත්තේ අපි. හිතට. දැන් ඊ අරමුණත් එක්ක හිත වැඩ කළා නෙමෙයිද? හඳුනාගත්තා. ඒ කොට සීරණයකට ඒක නැතුව ගියා. එතකොට පහස ලබන දේ විඳි, පහස ලබන දේ හඳුනා ගනි. පහස ලබන දේ ගැන චේතනා පාලවේ. එතන මේ ඔක්කොම තියෙන්නේ කුමක් එක්කද? ස්පර්ශයත් එක්කයි. මට මතකයි එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක කැටි කළා කියනෝ නම් එක වචනෙන් කියන්න පුළුවන් කිව්වා. ස්පර්ශය කියලා. හරිම පුදුමයි. මේවා තේරුම් ගන්න නම් අපි බොහොම ඉවසීමෙන් තේරුම් ගන්න ඕනේ. කලබලයට මේවා තේරුම් ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම නැසී යන දේවල්. වෙනසී යන දේවල් අනිත්‍ය වූ දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාසී ගැන. නාසීත් හටගන්නවා විඥානය. එතකොට විඥානේ නාසී හටගන්නේ කරුණු දෙකක් නිසා. මොනවද ඒ? නාසයත් ගන්ධ සූඳ. මේ නාසය නිට්ටද අනිත්‍යද? නාසය ඔව් අනිත්‍යයි. අපි දන්නේ මොන මොන දේවල් මේ නාහි රෝග හට ගන්නවාද කියලා. හැබැයි නාහයක් කාලයක් යනකොට දිරනවා. නාහේ තියෙනවා මේ ගඳ සුවඳ දැනගන්න ස්වභාවයක්. මේක දිරලා යනවා. වයසට යනකොට ගඳ සුවඳ දන්නේ නැහැ ගොඩක් අය. මට සමහර ආච්චිලා සීයලා කියලා තියෙනවා දැන් අනේ ස්වාමීනි අපි ඉතින් කනුවට කනවා. රහමකවත් තේරෙන්නේ නැහැ කියලා. දුනියඹුල් තේරෙන්නේ නැහැ කියනවා. ඒ මොකද්ද මේ වෙන්නේ? මැරීම. දැන් ඉස්සර වගේ නෙමෙයි කියන මේ ව්‍යංජන වල සුවඳක් තේරෙන්නේ නැහැ කියනවා. සුවඳ තියෙනවා. දැනෙන්නේ නැහැ. නාසය මැරිලා. එතකොට නාසය අනිත්‍ය වෙලා යනවා. නාසීර දැන්න යම් සුවඳක් ඇද්ද, ගඳක් ඇද්ද ඒක අනිත්‍ය වෙලා. දැන් බලමු මේක එක නම් අපිට හරියට ප්‍රකටව තේරෙන්නේ නැන්නේ. දැන් සමහර මල් තියෙනවා සුළු වෙලාවටයි සුවඳ තියෙන්නේ. ඒ මල පර වෙනකොට ඒ සුවඳට වෙනුවට දුර්ගන්ධයක් එනවා. සමහර ආහාර තියෙනවා සුවඳයි. හැබැයි ඒක පිළුණු වෙච්ච ගමන් ගඳක් එන්නේ. එතකොට යම් ස්වභාවයකින් සුවඳක් තිබ්බද සුවඳ කියන එක මට තේරෙන හැටියට ඉක්මනින්ම වෙනස් වෙලා යනවා. එතකොට දැන් අපි ගත්තොත් මේ ශරීරයක් ගත්තොත් අපි උන නානවා. නාලොන්ද හුඳ සබංගාල නාල පීදෙනවා. විනාඩි කීපයකින් ඉවරයි නේද? හිරසයි ගඳ. එතන අපිට පේනවා මේ ශරීරයටයි දේවල් දුගඳින්ම යුක්තයි. එතකොට මේ යම් නාසයක් ඇද්ද? ඒ නාසය අනිත්‍යයි. යම් නාසයට දැනෙන ගඳ සූදක් ඇද්ද? ඒක අනිත්‍යයි. එතකොට නාසය තමයි හටගන්නේ විඥානය. එතකොට අනිත්‍ය දෙයින් හටගන්නා වූ විඥානයක් නිට්ටි වෙයිද? අනිත්‍යමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ තුන එකතු වෙනවා. ඔව් දැන් අපි ගත්ත තුන නාසයට ගඳ සුවඳක් මොකක් හරි දැනුණ කියමු. ඒ දැනුණ කියන්නේ මොකක්ද උනේ? නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වුණා. එකතු වෙච්ච ගම මොකක්ද උනේ? ස්පර්ශයක් ඇති වුණා. ඊට පස්සේ ස්පර්ශ නිත්‍ය දානිත්‍යද? අනිත්‍යයි. පහස ලැබෙන දේ විඳි. එතකොට මේ ස්පර්ශේ ලැබුණ දේ තමයි විඳින්නේ. පහස ලැබෙන දේ හඳුනයි. ඔන්න අපි කියමු ඔන්න එනවා කියලා පිච්ච මල් සුවඳක් එනවා. ඔන්න දැන් පිච්ච මල් පේන්නේ අපිට. මල් සුවඳ එනවා. ඔන්න නාසයට මල් සුවඳ දැනුණා. නාහයයි සුවඳයි විඥානේ එකතු වෙච්ච ගමන් විඳිනවා අපි. විඳ ගමන් අපිට හිතට මැවෙන්නේ මොකද්ද? පිච්ච මල. අර සුවඳ දැනුණා. කලින් අපිට උනේ ඉස්සෙල්ලා අපි හඳුනගන්න සුවඳක් කියලා. ඊට පස්සේ අපිට පේනවා මේක ඇහැට පේනවා. අපි ඇහි රූපයෙන් හඳුනගත්තා මේ අසවල් මලින් මේ සුවඳ එන්නේ. ඊරස ඒක තමයි අපේ හිතට එන්නේ. සමහර මට එක අම්ම කෙනෙක් හම්බුනේ අම්මගේ දුව නැති වෙලා. එතකොට නිකන් අලුත් ගවමක් ඇඳගෙන ගියත් ඒ අම්මට ඒ සුවඳ දැනෙනවා. එතකොට අම්මා කියන්නේ මේ දුවගේ සුවඳ එනවා. ඒ කියන්නේ සුවඳත් එක්ක අම්මට මතක් වෙන්නේ දුවව. එහෙම එතකොට අපිට පේනවා මේ එක එක්කෙනා හිතන පිළිවෙලට තමයි මේ හඳුනා ගැනීම තියෙන්නේ. එතකොට පහස ලැබූ දේ විඳි, පහස ලැබූ දේ හඳුනයි, පහස ලැබූ දේ ගැන චේතනා පහල කරයි. එතකොට කර්මී තියෙනෙත් එතකොට ස්පර්ශය ප්‍රත්‍යන්නේ. ස්පර්ශය ප්‍රත්‍ය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියලු දේමත් නැති වෙලා යනවා, වෙනසිලා, ඔව් සැලී වෙනසී යනවා, අනිත්‍ය බවට පත් වී යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ජීවත් රසයත් නිසා දිවේ විඥානය හටගනී. ජීවත් රසයත් නිසා දිවේ විඥානය හටගනී. එතකොට දිවේ විඥානේ හටගන්න නම් දිවයි ඒක නම් හරියට හොදට පැහැදිලි බලන්න ඔය මේ විතහපනායට රස තේරෙනවා අඩුවේ නේ ඇයි මේ දිව ගොරෝසු වෙලා. එතකොට බලන්න මේ දිවත් රසයක් නිසායි දිව විඥාන හටගන්න. මොනතරම් රසදයක් දිවට දැනුණත් ඒ දිවටේ රසේ තේරෙන ස්වභාවයක දිව තියෙන්න ඕනේ. එතකොට මේ දිවේ යම් රස දන්නා ස්වභාවයකින් යුක්ත දිව පවතීද? මේක නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වූ දෙයක්, නැසී යන දෙයක්, වෙනසී යන දෙයක්. සමහර අයගේ ජීවත් වෙලා ඉඳිද්දිම දිව මැරෙනවා. දැන් අපි දිව වැඩ කරනවා නේහාට මෙහෙට අපිට හරවන්න පුළුවන් නේ. මේක බැරි වෙන අවස්ථාවක් එනවා. දිව හොල්ල ගන්න බැරි වෙන අවස්ථාව. දැන් අපිට මේ දිව දික් කරන්නේ, අපි දිව එහාට මෙහාට හරවන්නේ, උඩ තල්ලට දිව තද කරන්නේ, මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? අපි දිවට පණ තියෙන නිසා. දිව මැරිච්ච ගමන් යටට ගිලිනවා. දිව බහිනවා යටට. ඔය ඊට පස්සේ ඒ පණ නැහැ දිවට. සමහරක දිව මේ ඇද්දොත් ඊට පස්සේ එළියට වැක්කිලා තියෙනවා. දිව වැඩ කරන්නේ නැහැ. මේ හැම දිවක් මේ අපි පාවිච්චි කරන්නේ. එතකොට එහෙම වුණාම දැන් දිව පාවිච්චි වෙන්නේ නැත්තම් දැන් අපි වතුර එකක් බිව්වත් මේ දිව හරහා බොන්නේ. කෑම කෑවත් දිව හරහා කන්නේ. කතා කළත් දිව හරහා කතා කරන්නේ. දිව පණ නැති වෙච්ච ගමන් වතුර බොන්නත් බෑ, කන්නත් බෑ, කතා කරන්නත් බෑ. එතකොට බලන්න මේ දිව කොච්චර අනිත්‍යද නේ? අනිත්‍ය වූ දිවක්. එතකොට දිවට තමයි දැනෙන්නේ රස. අනිත්‍ය වූ රසයක්. එතකොට මේ අනිත්‍ය වූ රසයයි, අනිත්‍ය වූ දිවයි, අනිත්‍ය වූ රසය නිසා දිවේ විඥානය හට ගන්නවා. දිවේ විඥානය හට ගන්නකොට තමයි අපිට ඕන කරවලක පේන්නේ නැති තැනක අපි කෑවොත් යම් කෑමක් අපිට හොයාගන්න බැරි දෙයක්. මේ අසවල් දී කන්නේ කියලා. ඔව් දැන ගන්නවා අපි නේ. එතකොට මේ අනිත්‍ය වූ දිවයි, අනිත්‍ය වූ රසයි නිසා අනිත්‍ය වූ විඥානය හට ගන්නවා. දැන් මේ දිවේ එතකොට ස්පර්ශය හට ගන්න කොහේද? එතකොට දිවේ. දිවයි රසයයි විඥානය එකතු වෙනවා. අනිත්‍ය වූ දේවල් තුනක් එකතු වුණා. ඒක තුනම අනිත්‍ය වූ ස්පර්ශය. මේ අනිත්‍ය වූ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට හේතු වෙච්ච කරුණු අනිත්‍ය නිසා නිට්ටි වෙන්නේ කොහොමද කියලා. ඒක නිට්ටි වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශේ ලැබුවේම විඳි. එහෙනම් විඳින්න නම් පණ තියෙන දිවක් තියෙන්න ඕනේ. ඒ දිවට රසයක් දැනෙන්න ඕනේ. එතන විඥානයක් හට ගන්න ඕනේ. එතකොට ස්පර්ශේ. ස්පර්ශේ වුණාම තමයි විඳින්නේ අපි. ඊළඟට ස්පර්ශේ වුණාම තමයි හඳුනාගන්නේ. ස්පර්ශය වුණාම තමයි චේතනා පාල කරන්නේ. ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වදාළ මේ හැම එකක්ම සැලීයයි, වෙනසියයි, අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවයට පත් වෙන. ඒ නිසා මේක නිට්ටි වෙන්නේ කොහොමද කියලා අහනවා. එකක්වත් නිට්ටි වෙන්නේ අනිත්‍ය වූ වෙනස් වෙන ස්වභාවයට පත් වෙන දේවල්. දැන් බලන්න අපි තුල මෙහෙම වෙනවා. දැන් අපිට පේනවනේ අපි දිව මෙරිච්ච දැකලා නැද්ද? දකලා තියෙනවා. දැන් හොඳට හිටපොයි දිව මැරිච්ච එක මම කතා කරන්න බෑ. කන්න බෑ. බොන්න බෑ. මොකක් කරගන්න බෑ. ඒ සමහරයට ඒ දිව සම්පූර්ණයෙන්ම අප්‍රාණික වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බටනි දාන්නේ. බට දාලා දියර වර්ගනේ දෙන්නේ ඊට පස්සේනේ. එයාව ජීවත් කරන්නේ. ඒත් ගොඩක් කල් ජීවත් කරන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කයත් පහස නිසා කය විඥානේ හටගන්නේ. දැන් එතකොට බලන්න ඇහෙත් විඥානේ හටගන්නවා. කනෙත් විඥානේ හටගන්නවා. නාසෙත් විඥානේ හටගන්නවා. දිවෙත් විඥානේ හටගන්නවා. කයෙත් විඥානේ හටගන්නවා. ඊර්වසි උන්වහන්සේ වදාළ මේ කය ගැන මේ කය අනිත්‍යයි. විපරිණාම වෙනස් ස්වභාවයට පත් වේ. අඤ්ඤතා භාවී අනිත්‍ය ස්වභාවයට පත් වේ. මේක අපිට දැන් මේ කය වාරුණිති අවස්ථාවල රතපෑ බිඳෙනවා, කැඩෙනවා, උත්පල වෙනවා. මෙහෙම කොච්චර වුණත් අපිට තියෙන හැඟීමක් මේ කය පවත්වන්න ඕනේ, වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒතර අපිට පේනවා මේකට මේ කෙරවරක් නැතිව අපි මේ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. නමුත් මේක සවිස්තරව අපිට තේරු නොගිය නිසා අපිට ඒක වැටහෙන්නේ නැහැ. කොච්චරවත් මේ ලෝකේ අනිත්‍ය වෙලා යනවනේ මිනිස්සුන්ගේ ශරීරනේ. දැන් මේ අනිත්‍ය වෙලා යද්දි යද්දි සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්නේ අනිත්‍ය වෙන දිහා හිතේම කරන්නේ. හිතේ තියෙනවනේ වෙනම ලෝකයක්. ඒක තමයි ඇල්ලෙන්නේ. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ කායානුපස්සන වඩන්න කියනවා. වේදනානුපස්සන වඩන්න කියනවා. චිත්තානුපස්සන වඩන්න කියනවා. ධම්මානුපස්සන වඩන්න කියනවා. ඇයි? අර මනෝලෝකෙ බිඳින්නේ උතනින් තමයි. මනෝලෝකෙ කුඩුපට්ටම් වෙනවා. සාමාන්‍ය ස්වභාවයේ තමයි මේ අනුපස්සන වඩන්නේ නැතුනම් පස්සේ අර මනෝලෝකෙ තුල තමයි යා ජීවත් වෙන්නේ. දැන් අර විදිහට හතර සතිපට්ඨාන 100 පිටවනකට මෙතන මනෝලෝකෙ ඉඩක් නැහැ. ඇයි වෙනස් වෙන ලෝකියා දකින්නේ? දැන් මේ කය ගැන උන්වහන්සේ කොච්චරවත් පෙන්වා දෙනවන්නේ? රෝග හට ගන්නවා කියනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, මේ ආදී වශයෙන් උන්වහන්සේ පෙන්වා දෙනවා මේ හැදෙන ලෙඩදු ගැන. ඒක දැන උන්වහන්සේ දේශනා කරනවා. කයට කිව්වට කමන්නේ කිව්වා. මොකද්ද? ලෙඩ පැටව ගහන කූඩුව කියලා. ඔව්, රෝග පැටව ගහන කූඩුව කියලා ශරීරයට කිව්වට කමන්නේ කිව්වා. ඒ මේකනේ මේ හැම රෝගයක්ම හටගන්නේ. එතකොට මේ ශාරීරික ස්වභාවය අනිත්‍ය වෙලා යෑම. එතකොට ශරීරයට යම් පහසක් දැනෙනවාද? ඒකත් අනිත්‍ය වෙලා දැන් නවත්තන්න බෑ. අනිත්‍ය වෙලා මේක. හැබැයි මේ අනිත්‍ය වූ කයත් අනිත්‍ය වූ පහසත් නිසා අනිත්‍ය වූ විඥානය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අනිත්‍ය වූ කයක අනිත්‍ය වූ පහසක හේතුවෙන් හටගන්න විඥානෙ කොහොමද නිට්ටි වෙන්නේ? මේ දෙකම අනිත්‍යයි. මේ විඥානයත් අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අනිත්‍ය වූ තුන එකතු වෙනවා. කයත්, පහසත්, විඥානයත්. ඒකට කියන්නේ කයේ ස්පර්ශය. කයේ ස්පර්ශය ඔව් ඒකත් අනිත්‍ය වෙලා වෙනස් වෙලා ඉපරිණාමයට පත් වෙනවා. යම් හේතුවක් ඇද්ද ස්පර්ශයට ඒක නැති වෙලා යන එක. එතකොට උන්වහන්සේ වදාළේ ඒ නිසා ස්පර්ශය නිට්ටි වෙන්නේ ස්පර්ශේ අනිත්‍යයි. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ පහස ලැබූ දේ විඳි. එතකොට ශරීරයයි පහසයි විඥානය එකතු වුණාම තමයි විඳින්නේ, හඳුනගන්නේ. ඔව්, චේතන පහල කරන්නේ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එහෙම. එතකොට මම කියන්නේ හඳුනා ගැනීම අපි හිතේ තියෙන එකක් කියලා. දැන් අපි ගත්තොත් ඔන්න අපි කාර්වලයේ නීති. දැන් ඔන්න අපිට දැනෙනවා අපි කිම ඔන්න අපි කොට්ටිට හේතු වෙලා ඉන්නවා කියලා. ඔන්න අපිට සීතලට දැනෙනවා. එතකොට මොකද හිතෙන්නේ? සර්පීක්වත්. හඳුනා ගැනීම වෙනස් වෙන්නේ නැද්ද? සීතලට හිතුණා ගැස්සිලා හැරෙනවා. බැලින සර්පයන් නෙමෙයි, ටෝච් එක. එතකොට හඳුනා ගන්නදී හැමතිස්සෙම වෙනස් වෙන්න බැරිද? එතකොට පේනවා තනිකර මේ මානසික ස්වභාවයක් එක තමයි තියෙන්නේ. හඳුනා ගැනීම. එතකොට පහස ලැබුවේ විඳි. පහස ලබන දේ හඳුනා ගනි. පහස ලබන දේට අනුව චේතනා පහල කරයි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් විග්‍රහ නොකරනද මේවා අපිට ලෝකේ දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ලෝකේ කතා කරන අනිත්‍ය ගැන. ඒ කතා කරන්නේ උඩින් පල්ලෙන්. ඒක ඇත්තක් නෙමෙයි. ඒක අවබෝධ වෙන එක නෙමෙයි. හැමෝට ලෝකේ ගොඩක් අය කතා කරනවා මේ ලෝකේ තියෙන බොහොම ක්ෂණයයි. ඒක නැති වෙලා යනවා. වෙනස් වෙලා යනවා කිය කී කතා කරනවා. ඒක වෙන විදිය දන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මනසත් අරමුණුත් නිසා මනසේ විඥානය, මනෝ විඥානය හට ගන්නවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මනස අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු අනිත්‍යයි. ද මනස අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවිත විපරිණාමී අන්‍ය ස්වභාවයටපත් වෙනවා. අඤ්ඤතාභාවී. ධම්මා කියන්නේ අරමුණුත් අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා, අන්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ මනසයි අරමුණු දෙකම සැලී සැලී යන, නැසි නැසි යන දේවල්. මේවයින් හටගත්තු මනෝ විඥානේ නීත්‍ය වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මනෝ විඥානයේ සඳහා යමක් උපකාර වෙනවා. දී ඔක්කොම අනිත්‍ය නිසා මනෝ විඥානය අනිත්‍යයි. මේ තුන එකතු වෙනවා. මනසයි ආරමුණුයි මනෝ විඥානය. ඒක මොකද්ද? මනසේ ස්පර්ශය. උන්වහන්සේ දේශනා කරනවා මේ මනසේ ස්පර්ශය කියන දේ අනිත්‍යයි. දැන් බලන්න හිතලා අපි හිතපු දේවල් අපි එක එක කාලවල එක එක දේවල් හිතනව නේද? පුංචි කාලේ හිතනව වෙන විදියකට. තව කාලයක් හිතනව තව විදියට. මට එක්කෙනෙක් හම්බ වුණා තරුණේ හරි ආසයි සැමන් කන්න. දැන් මම ඉතින් හිතුවා මම හරි මම රස්සාවක් කළා දවසක කනවා සැමන්. දැන් දවසක් මෙයා කොහොමද නැවක වැඩ කරන්නේ. නැවේ ගිහිල්ලා කොහොම හරි සැමන්මයි කන්න උනේ. දැන් මෙයා සැමන් දකින්නට වමනට එනවා. මෙයා කියනවානේ මතක් කරන්න එපා සැමන්. දැන් බලන්න එක කාලයකට හිතපු දේ ආස කර කර හිතපු දේ එක කාලයකට අප්‍රියයි. පිළිකුල්. එහෙමනම් එකම දේ හිතට ඒ ආපේක එකම ස්වභාවයෙන් තිබ්බනම් අනිත් කාලෙටත් ඒක එහෙම වෙන්න ඉපැයි. දැන් බලන්න මනසට හිතනියන් අරමුණක් ඇද්ද? ඒ අරමුණ අනිත්‍යයි. ඒ අරමුණ අනිත්‍යයි. ඒ නිසා දැන් සමහර අවස්ථාවල් තියෙනවා අම්මලා ඔන්න දරුවංග පොඩි කාලේ බොහොම ආදරෙන් හදනවා. ඊට පස්සේ අම්මලා තනියම හිතනවා අනේ අපිට කාලයක් වෙනවා මේ දරුවංගෙන් වින් වෙන්න වෙනවා. මේ දරුවංග විවාහ කරලා දෙන්න අර කීරස්සාවල වලට යවලා මේ දරුවංග වින් කරන්න වෙනවා. ඒ පොඩි කාලේ ළමයි හුරතල් කර කර ඉඳිද්දි දිමෝපියන්ට ඇති වෙන මේ හැඟීම ඇති වෙනකොට දිමෝපියන්ට බයක් ඇති වෙන්නේ නැද්ද? අනේ මේ දරුවංගෙන් එංගිලා අපි කොහොමද ඉන්නේ කියලා. නමුත් නිසි කාලේ එනකොට කොච්චර අකමැති වුණා. ඒකට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ඇල්ම අතාරින්න සිද්ධ වෙනවා. එතකොට අපිට බලන්න අර එක කාලයක් හිතන විදිහට නෙමෙයි ඊළඟ කාලෙට සිතන්න වෙන්නේ. ඒ නිසා අද සමහර අවස්ථාවල් තියෙනවා දරුවෝ හරි ආදරෙන් හදනවා. අන්තිමට ඒ දෙමව්පියන්ට ඒ දරුවෝ එපා වෙනවා. ඊට පස්සේ මේ දරුවා නැතුව ඉන්න බැරි. දරුවා බලන්නේ නැතුව ඉන්න බැරි දෙමව්පියෝ පස්සේ කියනවා නේ මතක් කරන්න එපා. එහෙම වෙන්නේ නැද්ද? එතකොට බලන්න මේ අරමුණු කියන ඒවා වෙනස් වෙලා යන හැටි. එතකොට මේ ස්පර්ශය මනසයි අරමුණු විඥානයයි එකතු වීමෙන් තමයි ස්පර්ශය හටගන්නේ. එතකොට ස්පර්ශය අනිත්‍යයි. පුට්ඨෝ වේදේති. පුට්ඨෝ වේදේති. ඒ කියන්නේ පහස ලැබූදය විඳි. පුට්ඨෝ සංජානාති. පහස ලැබූදය හඳුනා ගනි. පුට්ඨෝ චේතේති. පහස ලැබූ දේ ගැන චේතනා පහළ කරයි. එහෙනම් පහස කියන එක පහස ලබනවා කියන එක මේ ආයතන හයතම සිද්ධ වෙනවා. දැන් මේකදී ඔබට දැනගන්න විශේෂ කරුණක් තියෙනවා. දැන් මං කියවන්නේ දැන් කරුණු දෙකක් නිසා විඥාණය හටගන්නේ. ඇහත් රූපත් නිසා ඇහි විඥාණය හටගන්නවා. එතකොට විඥාණය හටගන්නේ කොහේද? ඇසේ. කන ශබ්දත් නිසා කන විඥානය හටගන්නවා. විඥානය හටගන්නේ කොහේද? කනේ. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඥානය හටගන්නවා. විඥානය හටගන්නේ කොහේද? නාසයේ. දිවත් රසයත් නිසා විඥානය හටගන්නවා. විඥානය හටගන්නේ කොහේද? දිවේ. කයත් පහසත් නිසා විඥානය හටගන්නවා. විඥානය හටගන්නේ කොහේද? කයි. මනසත් අරමුණුත් නිසා විඥානය හට ගන්නවා. විඥානය හට ගන්න කොහේද? මනසේ. එතකොට දැන් ඔන්න හොඳට සුද්ධිට මතක තියාගන්න ඕනේ පැහැදිලි විදිහට ඉවසීමේ. මොකද විඥානය හට ගන්නවා ඇසේ. විඥානය හට ගන්නවා කනේ. විඥානය හට ගන්නවා නාසේ. විඥානය හට ගන්නවා දිවේ. විඥානය හට ගන්නවා කයේ. විඥානය හටගන්නව මනසේ. ඊළඟට මතක තියාගන්න ඒ විඥානය හටගන්න ඇහි විඥානය හටගන්න උපකාරී වුණා ඇහැයි රූපේ. කන විඥානේ හට ගන්න උපකාරී වුණා කනයි ශබ්දයයි. නාසයේ විඥානේ හට ගන්න උපකාරී වෙනවා නාසයයි ගඳ සුවඳයි. දිවේ විඥානේ හට ගන්න උපකාරී වෙනවා දිවයි රසයි. කය විඥානේ හට ගන්න උපකාරී වෙනවා කයයි පහසයි. මනෝ විඥානේ හට ගන්න උපකාරී වුණා මනසයි අරමුණු. ඊළඟට බලන්න කල්පනා කරලා ස්පර්ශේ. දැන් ඔන්න ඇහි ස්පර්ශේ. ඇහි ස්පර්ශ හටගන්නේ කොතනද? මේ තුන එකතු වෙන තැන. කොතනද? ඇසේ. කනේ ස්පර්ශේ හටගන්නේ එතකොට? ඇයි විඥාන යම් තැනකද හටගන්නේ? එතනනේ. එතකොට කනේ ස්පර්ශ හටගන්නේ කොහේද? කනේ. නාසයේ ස්පර්ශ හටගන්නේ කොහේද? නාසයේ. ඒ කියන්නේ දිවයි රසයයි විඥාන එකතු වෙන්නේ කොහේද? දිවේ. කයයි පහසයි විඥාන එකතු වෙන්නේ කොහේද? කයේ. මනසයි අරමුණේ විඥාන එකතු වෙන්නේ කොහේද? මනසේ. ඊළඟට අපි කිව්වා පුට්ටෝ වේදේති. විඳීම හටගන්නේ කොහේද? ස්පර්ශය ඇති වෙන තැන. ඇසි. පුට්ටෝ වේදේති. විඳීම හටගන්නේ කොහේද එතකොට? කනේ. කනේ නම් ස්පර්ශය හටගන්නේ විඳීම හටගන්නේ එතන. එතකොට නාසයේ ස්පර්ශය හටගන්නේ නාසයේ නම් විඳීම හටගන්නේ නාසයේ. දිවේ ස්පර්ශ හටගන්නේ දිවේ නම් විඳීම හටගන්නේ දිවේ. කය ස්පර්ශය හටගන්නේ කයේ නම් විඳීම හටගන්නේ කයේ. මනස ස්පර්ශ හටගන්නේ මනසේ නම් විඳීම හටගන්නේ මනසේ. ඊළඟට බලන්න හඳුනා ගැනීම කොහොමද? ඔව් ස්පර්ශයේ හටගන්න තැන තමයි හඳුනා ගැනීම හටගන්නේ. එහෙමනම් හඳුනා ගැනීම ඇසේ හටගන්නවා. හඳුනා ගැනීම කනේ, ඒ කියන්නේ කනේ ස්පර්ශය. එතකොට හඳුනා ගැනීම නාසයේ ස්පර්ශය. හඳුනා ගැනීම දිවේ ස්පර්ශය. කයේ ස්පර්ශය. හඳුනා ගැනීම මනසේ ස්පර්ශය. එතකොට චේතනා පහල කරනවා කියන චේතනා පහල වීම එතකොට ওই හය තැනම හටගන්නවා. දැන් ඔබට පැහැදිලි කරගන්න දෙයක් මම මේ කියන්න හදන්නේ. දැන් ඇස කියන්නේ ඉන්ද්‍රියක්. එහෙම නැත්නම් ආයතනයක් කියලා ගමු. දැන් ඇස අනිත්‍ය වූ ඇසයි. අනිත්‍ය රූපය මුල් කරගෙන විඥානේ හටගත්තා. කොයිද හටගත්තේ? ඇසේ. එතකොට ඇස තුළ මොකද්ද සිද්ධ වුනේ? ඇසයි රූපය විඥානේ එකතු වුණා. එහෙනම් මොකද්ද වුනේ? ස්පර්ශයක් හටගත්තා. ඊට පස්සේ ඇසේ මොකද්ද වුනේ? ඒ ස්පර්ශය නිසා ඇස තුළ විඳීමක් හටගත්තා. ඊට පස්සේ මොකද්ද වුනේ? හඳුනා ගැනීමක් හටගත්තා. ඊට පස්සේ චේතනා පාලන. එන ඇහැයි මේ ඔක්කොම වුණා. ඇහැ තුළ. කන තුළත් එනම් මේ සියල්ල සිද්ධ වෙනවා. දැන් බලන්න හිතලා ඇහැ පේන්නේ. ඇහැ පේන්නේ කියමු. දැන් චක්කු විඥානය හටගන්නවද? නෑ. දැන් එහෙනම් ඇහි ස්පර්ශයක් හටගන්නවද? නෑ. ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීමක් හටගන්නවද? නෑ. ඇහි ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම තියෙනවද? නෑ. ඇහි ස්පර්ශය නිසා චේතනා පහළවීම නෑ. එහෙනම් ඒ ඔක්කොම තිබුණේ ඇහි. අනිත්‍යව තියෙන කන්නේ. එතකොට අපිට තේරෙනවා ඇහැ කියලා අපි කියනවද? කන කියලා යමක් කියනවද? නාසය කියලා යමක් කියනවද? දිව කියලා යමක් කියනවද? කන කියලා යමක් කියනවද? මනස කියලා යමක් කියනවද? ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ මේවා හටගන්නේ නාම රූප පත්‍ය සලායතනං. දැන් බලන්න ධර්ම කියපුව ආයත මොකේද? නාම රූප. දැන් ඇස නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මොනවද ඉතිපිච්ච නාම? බුදුරජාන් වහන්සේ නාමය විස්තර කරන මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. මේව නෙමෙයි දැන් හටගත්තේ. ඊට වඩා පරිබාහිර දියකට පස්සේ වැටලුණා. මොකද්ද? තණ්හාව, උපාදාන, විපත වුණා. දැන් මෙතනින් නැවතුන්නේ නැන්නේ වැඩේ. ඇයි ඒ තණ්හා කියලා මේකට අයිති නැති දෙයක් වැටලුණා? මේ ක්‍රියාකාරීත්වයට පිටස්තර දෙයක් වැටලුණා. ඒ අවබෝධ නැතිකම නම් වූ අවිද්‍යාව නිසා අපි හිතුවේ මම කියලා නේ, මගේ කියලා නේ, මගේ ආත්මය කියලා නේ. ඒ නිසා මොකද වුනේ? අපි අනිත්‍ය උදේ අවබෝධ වුණා නොවේ උනේ අනිත්‍ය උදේට ඇලුනා. ඇලෙනවා කියන්නේ ඒක මේ ඒ තෘෂ්ණාවේ ස්වභාවය අපිට ඒක විස්තර කරන්න තීරණ නැති තරම්. ඒකයි බුදුරජාන් වහන්සේ තෘෂ්ණාව විස්තර කරලා තියෙන්නේ කොහොමද? යායන් තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පොණෝ භවිකම් නැවත විපාක පිණිස කර්ම සකස් වෙන්න අරගෙන යන පුනර්භවය ඇති කරවන නන්දි රාග සහගත නන්දි කියන්නේ ආස්වාදේ ආස්වාදෙන් ඇලෙන තත්ත්‍ය තත්‍රාපි නන්දිනී ගිය ගිය තැන පිළිගන්නවා මේක මගේ අරක මගේ අරකකේ කියලා පිළිගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ පිළිගන්නකට ස්වභාව තුනකට ඔක්කොම තෘෂ්ණාව ඇල්ම හැතිනවා. එකක් කාමයට පැවැත්මට, ඊළඟට නොපැවැත්මට. බේරෙන තැන නෑ. පැවැත්ම හොයාගෙන ගියත් ඒකෙත් ඇලෙනවා. නොපැවැත්ම හොයාගෙන ගියත් නොපැවැත්මට ඇලෙන නිසා නේ අරූප ලෝකවල උපදින්නේ. නොපැවැත්මට ඇලුන්නේ නැත්නම් අරූප ලෝක යන්න බෑනේ. එතකොට අපිට පේනවා මේ හිතෙන කියන ඕනෑම ස්වභාවයකට මේ පටිච්ච සමුප්පාදයෙන් හැදෙනදී පවතින ලෑස්තිනේ. ඇයි දැන් අර ලෝක පෘථිවි විනාශයේ වෙද්දී 2012 නෙමෙයි 2012 විනාශය නෙමෙයි මේක. ඒක නිකන් හානිය සාමාන්‍ය. දැන් වෙනවා වගේ එක තමයි වෙන්නේ. එතකොට විනාශයේ වෙද්දී මේ පෘථිවිය නැතු වෙනවා. පෘථිවිය නැතු ගියට පස්සේ මේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඔව් ආභාසර සංවත්තනික වෙනවා. ආභාසර සංවත්තනික. ඒ කියන්නේ ආලෝක බව. ඒ කියන්නේ මොන දුමක් වෙලා හරි ඉන්නවා යා. නේ? දුමක් වෙලා හරි හුලඟක් වෙලා හරි ඉන්න පුළුවන් යම් විදියක් ඇද්ද ඕන විදියකට ඉන්නවා. මේක පටිච්ච සමුප්පාදයෙන් නම් නිකන් ගැලවෙන්න බෑ. ඒක මේ පුද්ගල සංකල්පයේ මත මම මාගේ කියන සංකල්පයේ මත ඔව් ඊළඟට තෘෂ්ණා සහගත හැඟීම් මත නිරන්තරයෙන්ම සකස් වී යනවා. ඒක නවත්තන්න නම් ඒ පටිච්චසමුපාදයේ සිඳ බිඳී යන ආයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිච්ච දවසට විතරයි පටිච්චසමුපාදයේ ගැළවිලා යන්නේ. එතකන් තියෙනවා. ඒකනි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ විස්තර කළා. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්මා සංකල්පයට අද මේ කතා කරනවා අයිති වෙන්නේ. ප්‍රඥා ස්කන්ධයට අයිති සම්මා දිට්ඨියට උදව් කරනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් ඇද්ද? එක දෙනෙක් දේශනා කළ සංකත අසංකත යමක් ඇද්ද? ඒ සියල්ල අතර අග්‍රවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ජීව. දැන් බලන්න මේ ලෝකේ අපි එක එක දේවල් අග්‍ර කියලා සම්මත කරගෙන තියෙනවානේ. නමුත් බැලුවට පස්සේ අග්‍ර කුමක්ද? දැන් ලෝකෙ සම්මත කරගෙන ඉන්න ඔක්කොම භෞතික දේවල්. භෞතික දේවල් නේ, එක බෝම්බෙන් කුඩු. භෞතික දේවල්. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන එකක්. ඒකයි උන්වහන්සේ වදාළේ, ඒක තමයි කිව්ව අග්‍ර. ඒ හේතුව යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ දැන් අපි ගත්තොත් හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන දේවල් ගැන පොඩ්ඩක් හිතුවොත් අපි ඔක්කොම රජ වෙලා හිටපු අවස්ථාවක් නෑ කියන්න පුළුවන්ද? බෑ. රජුරු වෙලා රජිනලා වෙලා ඉන්නේ ඇති. ඒ වගේම අපි දෙවිලෝ හිටපු අවස්ථාවක් නැද්ද? තියෙනවා. බඹලෝ හිටපු අවස්ථාවක් නැද්ද? ඒ මොනවා හිටියත් හැම එකක්ම සංකතයක් නේද? එහෙමනම් අපිට ශ්‍රේෂ්ඨයි සම්මත ප්‍රණීත වූ සංස්කාර හම්බ වෙලා ඇති කියලා වරන් නැතුව. නමුත් මේ එකකටත් අපි දුක නැති කරන්න පුළුවන් වුණාද? බෑ. හැබැයි මේ සංකතයක් තමයි සම්මා දිට්ඨියත්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. සම්මා සංකල්පයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. සම්මා වාචාත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. සම්මා කම්මන්තත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. සම්මා ආජීවය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකයි. සම්මා වායාමත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකයි. සම්මා සති හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකයි. සම්මා සමාධි හේතු ප්‍රත්‍යයෙන්. හැබැයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ මෙතෙක් කල හටගත්තේ නැහෙනේ. ඒක හටගත්තනම් භවගමනෙන් ගියා. ඒකයි නිදහස් වෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අග්‍ර. මේ අග්‍ර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි කවුරු හරි පැහැදුනොත් එයා පැහැදුනේ අග්‍ර පැහැදීමක් කියනවා. අග්‍ර වූ පැහැදීමක් කියනවා පැහැදුනේ. එයාට අග්‍ර විපාක තියෙයි කියනවා. අග්‍ර දෙයට පැහැදුනා නම්. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ဒုတိය ද්වය සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළේ මේ ආයතන 6 සම්බන්ධ වෙලා විඥානේ හට අරගෙන ස්පර්ශයේ ඇති වෙලා මේ යන වැඩපිළිවෙලේ ස්වභාවය පෙන්වන්නයි. ඒතර මේක පෙන්වන්නේ යම් කිසි දුරකට විතරයි නේ. මේ දේශනාව එතනින් ඉවරයි උන්වහන්සේ දේශනා කරපු කොටස. හැබැයි මේකේ විස්තර වෙන්නේ ආයතන 6. දැන් මම කිව්වා මේ ආයතන 6 නාම රූප ප්‍රත්‍යයෙන් තමයි මේ අසකනනාසී දේවකම්මනස තියෙන්නේ. නාම කිව්ව මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට රූප කියන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. කුරෝසු වේවා වෙන්න පුළුවන්, සියුම් වේවා වෙන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඕලාරික ගොරෝසු රූප. දෙවියන් බඹුන්ට තියෙන්නේ සුඛුම රූප. දැන් ඔය ප්‍රේත ආදීන්ට තියෙන්නේ හීන රූප. ඒවට කියන්නේ හීන රූප. ඊට පස්සේ හීන ආත්මයක් න්‍යා පරිහරණය කරන්නේ හීන ජීවිතයක්. එතකොට මේ වගේ මේ අනිත්‍යභාවයට පත් වෙලා වෙනස් වෙලා නැසී යන දෙයක් මේ අපි පරිහරණය කරන්නේ කියලා අපිට හැමතිස්සෙම දිනු කරන්න තියෙනම නම් සීහියත් ප්‍රඥාවත්. එතකොට අපිට මේක ඇත්ත නැත්ත මේ ඇත්ත ස්වභාවය අපිට දැනගන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. නැත්නම් අපි මේක තේරුම් නොගෙන හිටියොත් මේක අනිත්‍ය දෙයක් බව තේරුම් නොගෙන හිටියොත් දැන් මේ ලෝකේ අල්ප පිරිසක්නේ මේ ලෝකේ පින්වත්නි අල්ප පිරිසක් මේක තේරුම් ගන්නෙ. බහුතරයක් මේක තේරුම් ගන්නෑ. එයා මරණාසන්න වෙද්දී දේශනාව තියෙනවනේ ඒක අර නදී කියන සූත්‍රය තියෙනවා. නදී සූත්‍රය තියෙනවා ගංගාව දෙපැත්තට තනකොළ වැටෙනවා. තනකොළ පාත් වෙලා තියෙන්නේ සැඩපහරට නැමිලා. සැඩපහර පැත්තට තමයි තනකොළේ තියෙන්නේ හැරිලා. පතුර පාරේ හැඩයට ගිහින් නිසා. දැන් මේකට මිනිසෙක් වැටෙනවා. එතන මෙයා අල්ලන්නේ ඒ හැඩේටම තියෙන ඒක තමයි අල්ලන්නේ. ඊට පස්සේ ඒක බුරුල් වෙලා ඒකත් ගහගෙන යනවා. මේ වගේ කියනවා මරණයට පත් වෙන එකට මිනිස්සු ඉල්ලන දේවල්. තමන්ගේ කියලා ඉල්ලන්නේ තමන්ට යහපත පිණිස පවතින දෙයකට නෙමෙයි. එක්කෝ ඉල්ලන්නේ ඊට කඩන. එහෙම නැත්නම් ගෙවල් දොරවල්. එක්කෝ යාන වාහනේ ඉල්ලනවා. එහෙම නැත්නම් තමන්ගේ පවුලේ පිරිසේ ඉල්ලනවා. හිතේ මේවා මතක් කර කර මත ඉල්ලනවා කියන්නේ ඒක. මතක් කර කර මතක් කර කර ඉන්නවා. අනේ මං කොහොමද වින් වෙන්නේ? මං කොහොමද දාලා යන්නේ? මෙයාල නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද කිය කී කල්පනා කර කර ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? යමක් නිතර නිතර මතක් කරනවාද, නිතර නිතර මෙනෙහි කරනවාද, ඒකේම සිත බැස ගන්නවා, ඒකේම සිත පිහිටිනවා. ඊට පස්සේ යාට ඒකෙන් බේරෙන්න බෑ. ඊට පස්සේ යා ඒකේම උපදිනවා. ඊට පස්සේ යා ওই දුකටපත් වෙලා ඉපදිලා ඒක ඔයhari මුල්ලක ඉන්නවා. දැන් දේශනාවේ තියෙන අර මේ තිරෝ කුඩ සූත්‍රයේ තියෙනවා මැරිලා ගිහින් හන්දිවල ඉන්නවා කියනවා. හතර මං හන්දිවල නැවතිලා යා. ඊට පස්සේ පාර යනවා දකින්නවා. ආන්දු යනවා. අන්න පුතා ආ මිනිබිරි. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සෙන් යනවා. ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය. පස්සෙන් යනවා. යනකට යත් එක්කම යනවා. තිතං වාවප තිට්ඨෙය්‍ය. හිතගෙන ඉන්නකොට එයා ළඟ හිතගෙන ඉන්නවා. නිසින්නම් වා උපනිසීදෙය්‍ය. වාඩි ලයින් එකට එයා ළඟම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. නිපන්නම් වා උපනිපජ්ජෙය්‍ය. හාන්සි ලයින් එකට ළඟින් ඇවිල්ලා හාන්සි වෙනවා. ඊට පස්සේ උන් කියනෝ ගැස්සුනා කියනවා. බය වුණා කියනවා. බෙල්ලෙන් ඇල්ලුවයි කියනවා. මේ ඔක්කොම අඩුපාඩු සිද්ධ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට ගත්තු නැති නිසා. එතකොට මේ තමන්ගේ ජීවිතයට ධර්මය ගන්නවා කියන්නේ ඒක බාහිර කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කරන්න ඕනේ කවුද? තමා විසින්මයි. ටිකක් හරි කමක් නැහැ. ලකු සැලැස්මක් ගහනවට වඩා වටින්නේ අවස්ථාව ලැබෙන විදිහට පුංචියට වැඩේ කිරීමයි. ලකුවට සැලැස්ම ගහන එක්කෙනාගේ සැලැස්ම හැමදාම තියෙන්නේ සිහින මාලිගාවේ විතරයි. ඒක සැබෑමක් වෙන්නේ. සැබෑමක් වෙන්නේ අවස්ථාව ලැබෙන පරිදි පුංචියට වැඩ කරන එක්කෙනා. එයා තමයි සැබෑව අත්පත් කරගන්නේ. ලකුවට සැලැස්ම ගහන එක්කෙනා නෙමෙයි. ඒ ඔහේක ගහයිලි සලස්මෝ. ඉතින් මේ නිසා මේ ධර්මයේ හැසිරෙනවා කියන එක ඒ වෙලාවට අපි දන්නා කියන්නේ පුංචි වෙලාවකින් අපිට තීරණ ගන්න වෙන අවස්ථාවල් එන්න ඉඩ තියෙනවා ජීවිතේ නේ. අපි දන්නා ඒක කොයි විදිහටද මුණ දෙන්න තියෙන්නේ කියලා මේ වෙනස් වෙන ලෝකේ. ඉතින් ඒ නිසා මේ දාපි අදුදී අර කුලාවක ජාතික ඇහුවා. ඉතින් අර මග කුමාරයා ඉපිරිස කවදාවත් හිතුවද මේ අතිකුගෙන් පාගලම අරන් ගන්න රාජදහසට ලක් වෙයි කියලා හිතපු නැති වෙලාවක හිතපු නැති දෙයකට මෝණ දෙන්න වුණා නේ. හැබැයි ඒ වෙලාවේ නියම විදිහට ඒගොල්ලෝ ඒ ධර්මේ පාවිච්චි කළා. ඒ වගේ අර ඒ වෙලාව අපි දන්නේ නැහැ කියන්නේ. ඒ නිසා ඒවට සැලසුම් කරන්න බැ. නමුත් පොඩ පොඩ හරි පුරුදු කළොත් අර පුරුදු කරපු එක තමන්ට පිහිට පිනිස පවතින. ඉතින් ඒ පුරුද්දට හරිම හොඳයි. මෙන්න මේ අදහපු දේශනාව විමස විමස ඉන්න එක. මේක මේ විදිහට නේද වෙන්නේ, මේක මේ විදිහට නේද ඉන්නේ දේශනාව කියලා තියෙන කියලා අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආකාරයටම විමසීමස ඉන්නකොට සමහර විට අපි දන්නේ නැහැ කියන්නේ මේ ප්‍රඥාව කියන එක අපිට පේන්නේ නැහැ. මිනිස්සෙකුගේ මනසේ එයාගේ ප්‍රඥාව තියෙන විදිය බුදු කෙනෙක් විතරයි දකින්නේ. බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ. මේ මනසේ තියෙන ක්‍රියාකාරීත්වය ප්‍රඥාව කරා යන විදියට හැදිලා තියෙන ආකාරය උන්වහන්සේට පේනවා. උන්වහන්සේ ඒක දකිනවා. මේ ලෝකේ අනිත් ඇයට ඒක දකින්න අමාරුයි. tie නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන සමාහට කරගෙන ගියොත් දැන් මේ කලින් ජීවිතේක ධර්මයේ පුරුදු කළා නම් මේ ජීවිතේදී යට ඒ ධර්මයේ වහා වැටෙනවා. කලින් ජීවිතයේක ධර්මයේ පුරුදු කළ නැත්නම් මේ ජීවිතයේදී ඒක ඒකාන්තයෙන්ම ඊළඟ ජීවිතයට උපනිශ්‍රේ වෙනවා. මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැත්නම් ඒ ඇති කරගන්න ශ්‍රද්ධාව ඊළඟ ජීවිතය ධර්ම අවබෝධ කරන්න සුදුසුක් වෙනවා. මේ නිසා මේ ධර්මයේ ලංකර ගැනීමල දැන් පැහැදුණී ආර්ය ස්ථාංගික මාර්ගය ගැන නම් ඒ චිත්ත ප්‍රසාදයෙන් අග්‍ර විපාකල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එන එක කාගේද අදහසක්ද? බුදුරජාණන් වහන්සේගේ අදහසක්. ඒකයි. ඒ නිසා මේක උන්වහන්සේ දේශනා කරන්නේ අවබෝධයෙන්නේ. උන්වහන්සේ අවබෝධයකින් තොරව එක වචනයක්වත් උන්වහන්සේගේ මුවින් පිට වෙන්නේ නැහැ. හැම වචනයකටම සාධාරණ පදනමක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකෙ මිනිස්සු එක එක විදිහට වචන කතා කරනවා කියලා. ලෝකේ කතා කරන වචන කතා කරන රටාවේ උන්වහන්සේ නැහැ. උන්වහන්සේ කතා කරේ වචන දෙආකාරයක. යම් වචනයක් සත්‍යයිද හිතසුව පිණිස පවතීද ඒක අනිත්‍ය අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඒක සුදුසු කාලෙදී උන්වහන්සේ කියනවා. යම් වචනයක් සත්‍යයිද හිතසුව පිණිස පවතිනවද ඒක අන්න කැමති වෙන්න පුළුවන්. ඒකත් සුදුසු කාලෙදී කියනවා. ඔච්චරයි උන්වහන්සේ කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේගේ දේශනාවලින් අපිට ඒ හරි අර්ථය ලබා ගන්න පුළුවන් වුණොත් ඒක මං හිතනවා මේ දැන් මනුෂ්‍ය ලෝකේ අපි ආවා අපිට යම්කිසි ලෝකේ ඔළුව උස්සලා කෙලින් ජීවත් වෙන්න යම්කිසි ඥානයක් තියෙනවනේ. දැන් අපි ගත්තොත් බුද්ධ කාලේ ගත්තොත් මම කල්පනා කළා බුද්ධ කාලේ පිරිස ගැන. දැන් අය වගේ නෙවෙයි. ඉස්කෝල නැහැ. එහෙනම් ගෑන් ළමයි දන්නේ උයන්න විතරයි. මොන නෝන කියලාද කිව්වේ? හැඳිමිට නෝන කියලානේ කිව්වේ. ඇයි බත කූරු ගාලා හැඳිමිට අල්ලවලා මේ ඇඟිලි දෙකේ ප්‍රඥාව කියලා කිව්වේ? ඔව් දුවංගුල පඤ්ඤා කියලා. ඇයි ඇඟිලි දෙකෙන් තද කොල්ල බලනොත් බත් ඇටි. ඒ කාලේ සාමාන්‍ය පිරිමින්ට දැනුම අධ්‍යාපනය තිබ්බද? නෑ. ඒ කියන්නේ රජ පවුල් වල ඇයි බමුණෝ විතරයි ඉගෙන ගන්න තක්සිලා යන්නේ. එතකොට අපි ගත්තොත් මේ දැනට ලෝකේ සම්මත වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ මේ පාසල් අධ්‍යාපනය කියලා මෙහෙම එකක් අපිට ඇතුණේ සුද්දු දාපුවානේ ඉස්කෝලේ. ඊට පස්සේ නේ මේ ඔක්කොම ආවේ මේ අවුරුදු 200ක් නෑ මේ දැන් යන රටාවට. එතකොට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මයේ දේශනා කළා. ඉස්කෝලේ ගියපු නැති, ඉස්කෝල කියනේව නැති, ගෙදර තමයි හැම එකම ඉගෙන ගත්තේ. නමුත් මේ මිනිස්යාට අවබෝධ කිරීමේ හැකියාව නැතුව තිබ්බද? තිබ්බනේ. එහෙමනම් අපිට පේනවා අවබෝධ කිරීමේ හැකියාව තියෙන්නේ උගත්කම් මත නෙවෙයි. මේ දැනට තියෙන දැන් අපි ගත්ත ලෝක සම්මත MA BA AMA PhD මේ තියෙනුනේ එක එක දේවල් ඩීලිට් මේ ඔක්කොම සූද්දංගේ සංකල්ප. මේවා කිසියම්ම රැකියාවල් වලට තියෙන රැකියාවල් වලට සම්මත කරන් තියෙන සුදුසුකම්. මේ කිසිම දෙයක් නැති කාලේ දැන් ධර්මාශෝක රජුරෝ ඉන්දියාවට පාරවල් හැදුවා. හින්දි ඉතිහාසයේ ඉස්සලම ලොකු පාරවල් හැදුවේ කවුද? ධර්මාශෝක රජුරු හදපු පාරවල්. දැනටත් තියෙන්නේ ධර්මාශෝක රජුරු හදපු පාර තමයි දැනට ඉන්දියාවේ හයිවේ හදලා තියෙන්නේ. ඉන්දියාවේ මේ ඉන්දියාවේ පුරාවිද්‍යාඥයන් ඉන්දියාවේ විද්‍යාඥයන් පුදුම වෙනවා. ඒ පාරවල් හදන මැප් එක සැටලයිට් වලින් අරගෙනවත් දැන් හදන්න බෑ කියලා. මේ තාක්ෂණයට බෑ කියනවා ධර්මාශෝක රජුරු පාරවලට හදපු පැලෑන හදන්න. එතකොට අපිට තේරෙන්නේ නැහැ ඒ කාලේ මිනිස්සුන් කොයි විදිහෙද මේ ඥානි පාවිච්චි කළේ කියලා අපිට ඒක හිතා ගන්න බෑ. ඒ තරම් මේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා අපූර්ව හැකියාවක්. විශේෂයෙන් මේකයි මේ මිනිස්සු වේගින් මේ ධර්මයේ අවබෝධ කළේ. සමහර විට මං හිතන්නේ අර බුදුරජාන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේගේ දේශනාවක් තියෙනවනේ අර ප්‍රජාපති ගෞතමී ප්‍රධාන පිරිසට භික්ෂුණී උපසම්පදා ඇති කරපු වෙලාවේ ප්‍රකාශයක් තියෙනවා ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරපු. ආනන්දේ මේ බුද්ධ ශාසනය අවුරුදු 1000ක් පවතිනවා. මේකෙන් මේ කාන්තාවන්ට පැවිදි දීපු නිසා 500කට බැස්සා. ඒක වළක්වන්න තමයි මේ අෂ්ටගරු ධර්ම පැනෙව්වේ කියලා. දැන් ওই 1000 කියන එක සමහර විට ඒකේ තේරුම ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින තියෙන අයගේ කාලෙ වෙන්නේ නැති. ඒ ඒ කාලේ තියෙන ස්කූලත් නෑ යුනිවර්සිටි මොකවත් නෑ නේ දැන් නේ ඔවා තියෙන්නේ. හැබැයි මිනිස්සුන්ට ධර්මයේ අවබෝධ වුණා. ධර්මයේ හැසිරුණා. අසාමාන්‍ය දක්ෂතාවලින් හිටියා. දැන් කාලේ අපි ගත්තොත් දැන් කාලේ මේ දැනුත් වේ ධර්මයේ පැත්තට දක්ෂතා නෑ අනිත් පැත්තට දක්ෂතා තියෙනවා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ පැත්ත යන්න නම් මේ අපි මේ කතා කරන මාතෘකාව පැත්ත ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් කෙනෙක් ධර්මයේ ගැන දන්නේ නැති කෙනෙක් හොඳට පින් දහම් කරනවා. නොවැළී වාසය කරනවා. මරණින් මතු දෙවියන් ගල උපදින්න පුළුවන්. හැබැයි යාට ඒ කරපු ආකාරයට තමයි යාගේ විපාකේ ලැබෙන්නේ. එතකොට ප්‍රඥාව ඇති නොවෙන්න පුළුවන්. ප්‍රඥාව ඇති වෙන්න නම් ප්‍රඥාව ඇති වෙන ප්‍රතිපදාවක යෙදිය යුතුයි. එතකොට ප්‍රඥාව ඇති වෙන ප්‍රතිපදාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළින් මේ කියවෙන්නේ. එතකොට මේක යම් කිසි විදියකින් ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කිරීම තුළ ඔන්න ජීවිතයේ යහපතක් එයාට ආත්පත් කරගන්න පුළුවන්. මේ තුළ මිනිස්යාගේ කරුණාව, මෛත්‍රිය, අනුකම්පා මේ ඔක්කොම ගොඩ නැගෙනවා. මට එක දරුවෙක් ලස්සන කියමනක් කිව්වා. එයා කිව්වා මේ ලෝකෙ ඉක්මවා ගිය එකක් නේ ස්වාමීන් වහන්සේ මේ නිවන කියන්නේ. මට කොහොද නිවනට ඉස්සෙල්ලා එහෙනම් තව තැන් තියෙනවනේ පහු කරගෙන. මොකද මනුස්සත්වයේ ගොඩ නැගිච්ච එක්කෙනාට මනුස්සත්වයේ ඉඳලා යන්න පුළුවන් දේවත්වයට. දේවත්වයේ ගොඩ නැගිච්ච එක්කෙනාට දේවත්වයේ තුල යන්න පුළුවන් බ්‍රහ්මත්වයට. බ්‍රහ්මත්වයේ තුල ගොඩ නැගිච්ච එක්කෙනා එතනින් ඊතර වෙන්න පුළුවන්. ඊරසයා කියන ස්වාමීන් මේ ධර්මයේ ඇසිරි නෑදිය බලුවම පේනවා ඉස්සල්ලාම ගොඩනගෙන තියෙන මනුස්සකම. මට මේ ගිහි දරුවෙක් කිව්වේ මනුස්සකම තුල ගොඩනගෙන ගුණවත්කම මත තමයි යා දෙවියෙක් වෙන්නේ මරණින් මත්තේ. එයා හොඳට සමාධි වැඩුවත් එයා තුල ගොඩනගෙන බ්‍රහ්මත්වය. එතකොට එයා මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා තුන් ලෝකෙම ඉක්මවා ගියා. හරිනේ කතාව. ඉතින් එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ ඉස්සල්ලාම අපි එහෙනම් ගුණගා ගන්න තියෙන මොකද්ද? මනුස්සකම. මිනිස් ධර්ම. ඒ මනුස්ස ධර්ම තුල තමයි මේ ඔක්කොම ගොඩනගෙන්න තියෙන්නේ. මනුස්ස ධර්ම වලින් තොරව ගොඩනගා ගන්න ගුණයක් මං හිතන්නේ නැහැ ලෝකෙ තියෙයි කියලා. එතකොට ඉස්සල්ලාම ලෝකේ ගුණයයි සම්මත යමක් ඇද්ද ඒක ගොඩනගින්නේ කුමක් තුලද? මනුස්ස ගුණධර්ම තුල. ඒ මනුස්ස ගුණධර්ම වර්ධනය වෙලා ඊට පස්සේ එතනින් යා ඉක්මෝ යනවා. ඊට පස්සේ යා දිව්‍ය ගුණධර්ම වලට යනවා. ඊට පස්සේ ඒක ඉක්මෝ යනවා. බ්‍රහ්ම ගුණ. ඊට පස්සේ යා මගපල් ලබනවා. සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ අපි නෙමෙයිනේ. අපි නම් මේ විදිහටම යනවානේ. සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ කොහොමද? මානුෂිකමක් නැතුව ඔව් දිව්‍යත්වයකුත් නැතුව බ්‍රහ්මත්වයකුත් නැතුව ඔව් පොළොවේ ඉඳලා වහලට පයින්ද. ඒ කියන්නේ එකපාර ඉනි මඟක් මොකවත් නැතුව. ඒක කවදාවත් ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්කම මුල් කරන් තමයි හැම ගුණයක්ම අපිට වර්ධනය කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මනුස්ස ධර්ම සාරවත් වෙන්නේ. දැන් අපි ගත්තොත් මග කුමාරයගේ අපි කතාව දිගට ගත්තානේ. දැන් බලන්න මේගොල්ලෝ මනුස්ස ලෝකේ ගත කරපු ජීවිතේ කොහෙද ගිහිල්ලා නැවතුනේ? දෙවියෝ වෙලා උපන්නා. ඉතින් ඒ නිසා මේ හරියට මේ ගුණ ධර්ම මත මිසක් නිකන් අපි කියෙව්වට ඒක ඇති වෙයි කියලා මං හිතන්නේ නැහැ. කියෙව්වට ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ ක්‍රියාවකින්මයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපට මේ දුර්ලභ කාලයක් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ මෙනෙහි කරන කාලයක්. ඊළඟට ලෝකයේට කාල විපත්ති බහුල කාලයක්. ඒ නිසා මේ වගේ කාලයක අපිට මේ ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ තේරුම් ගන්න, ඊළඟට ධර්මයේ පුරුදු කරන්න අපිට දුර්ලභ අවස්ථාවක් තමයි මේ අපි මේ ගත කරන කාලය අපිට ලැබිලා තියෙන්නේ. දිනශා මේ දුර්ලභ අවස්ථාව අපි ඔව් හරි විදියට කල්පනා කරලා ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේකෙන් නියමාකාරී ඔව් නියමාකාරී ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් අරන් අපිට මේ ලෝකෙන් සුදුසු කාලෙදී අපි යයි. හැබැයි එතකොට මේ ලෝකෙන් යන්නේ අපි මේ ලෝකේ මිනිස් ලෝකෙට ආපු එකකින් යම්කිසි ප්‍රයෝජනයක් අරගෙන. මම ඔබට උදේ මතකද මම කිව්ව ධර්මයේ කාරා යන කෙනෙකුට බලාපොරොත්තු දෙකක් තියෙන්න ඕනේ කිව්වා. මොකක්ද? සුගතිය ඉපදීමත් චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ බලාපොරොත්තු දෙකෙන් තමයි යාම් යන්නේ. මේ බලාපොරොත්තු නැත්තම් ඒ ගමන යන්න බෑ යාට. වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපට මේ ද්වය සූත්‍රය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි අහලා අපටද මේ විග්‍රහ කරලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු.